بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් حميم عين قاف كذلك يوحي إليك وإلى الذين من قبلك الله العزيز الحكيم له ما في السماوات وما في الأرض وهو العلي العظيم تكاد السماوات يتفطرن من فوقهن والملائكة يسبحون بحمد ربهم ويستغفرون لمن في الأرض ألا إن الله هو الغفور الرحيم والذين اتخذوا من دونه أولياء الله حفيظ عليهم وما أنت عليهم بوكيل حاميم عين سين قاف ملسي نوبتد نوبت پر سيتي آيتد انام රසූල් වරුන්ටද සර්ව බල සම්පන්න සර්ව ප්‍රඥාවන්ත අල්ලා හෙළිදරව් කළේ අහස් හි දෑද මහ පොළොවේ හි දෑද ඔහුටය ඔහු අති උත්කෘෂ්ඨය අති ශ්‍රේෂ්ඨය අහස් ඒ වාට ඉහලින් පැලෙන්නාක් මෙන්ය මලක්වරු තම පරමාධිපතිට ප්‍රශංසා කරමින් ඔහු සුවිසුද්ධ කරති තවද මහ පොළොවේහි සිටින අය වෙනුවෙන් සමාව අයදිති දැනගනිව් සැබවින්ම අල්ලා සර්වක්ෂමාශීලීය අසමසම කරුණාන්විතය ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස පිළිගෙන සිටින්නන් ගැන අල්ලා පරීක්ෂාවෙන් බලා සිටි නුඹ ඔවුනට වග කිව යුත්තේක් නොවේ وكذلك أوحينا إليك قرآنا عربيا لتنذر أم القرى ومن حولها وتنذر يوم الجمع لا ريب فيه فريق في الجنة وفريق في السعير ولو شاء الله لجعلهم أمة واحدة ولكن يدخل من يشاء في رحمته والظالمون ما لهم من ولي ولا نصير أم اتخذوا من دونه أولياء فالله هو الولي وهو يحيي الموتى وهو على كل شيء قدير نبي محمد إليس جنا واسول كيندر ستاني إنا مكة وي آيتد إي آوات واسي کرنا آيتد نمب අනතුරු ඇඟවීමටත් ඒ ගැන සැකයක් නැති ඒක රාශී කරන දිනය ගැන ඔවුනට අනතුරු ඇඟවීමටත් අපි නුඹට අරාබි බසින් කුර්ආනය පහළ කළෙමු. එදින එක් කණ්ඩායමක් ස්වර්ගයේය. තවත් කණ්ඩායමක් දෙවෙන ගින්නෙහිය. අල්ලාහට අබිමත වූයේ නම් ඔවුන් සියලු දෙනාම එකම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. නමුත් ඔහු තමාට අබිමත අය ඔහුගේ දයාවට ඇතුළත් කරයි. වැරදි කරන්නන්ට කිසිම ආරක්ෂකයෙකු හෝ උදව්කාරයෙකු නැත. ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ඔහු ගත්තෙහුද? ආරක්ෂකයා වන්නේ අල්ලාහ් පමණි. ඔහුය මලවුන්ට පණ දෙන්නේ. තවද සියලු දෑ කෙරෙහි ඔහු බල සම්පන්නය. وما اختلفتم فيه من شيء فحكمه إلى الله ذلكم الله ربي عليه توكلت وإليه أنيب فاطر السماوات والأرض جعل لكم من أنفسكم أزواجا ومن الأنعام أزواجا يَذْرَؤُكُمْ فِيهِ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ لَهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ إِنَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ يَمْ دِيَاكَنَا නුඹලා බේද බින්න වන්නේහුද? එහි තීන්දුව අල්ලාහ් සතුය. මාගේ පරමාධිපති වන්නේ එම අල්ලාහ්මය. මම ඔහු වෙත බාර කරන්නෙමි. තවද ඔහු වෙත පසු තැවිල්ලෙන් හැරෙන්නෙමි. ඔහු අහස්වල සහ මහ පොළොවේහි මැවුම් කරුය. නුඹලා වෙනුවෙන් නුඹලාගෙන් ජෝඩුද, ගව මහේෂාදීන්ගෙන් ජෝඩුද ඔහු ඇති කළේය. මේ ආකාරයෙන් නුඹලාගේ සංඛ්‍යාව ඔහු වැඩි කළේය. ඔහුට සමාන කිසිවක් නැත. ඔහු සර්ව ශ්‍රාවකය, සර්ව දෘෂ්ටිකය. අහස්වල සහ මහ පොළවේ සම්පත්වල යතුර ඔහු සතුය. ඔහු තමාට අබිමත අයට භෝජනය පතුරවන්නේය. තවද ඔහුට අබිමත අයට එය හකුළුවන්නේය. සැබවින්ම ඔහු සියලු දෑ මැනවින් දනි. شرع لكم من الدين ما وصى به نوحا والذي أوحينا إليك وما وصينا به إبراهيم وموسى وعيسى أن أقيموا الدين ولا تتفرقوا فيه كبر على المشركين ما تدعوهم إليه الله يجتبي إليه من يشاء ويهدي إليه من ينيب وما تفرقوا إلا من بعد ما جاءهم العلم بغيا بينهم ولولا كلمة سبقت من ربك إلى أجل مسمى لقضي بينهم وإن الذين أورثوا الكتاب من بعدهم لفي شك منه مريب අප නූහට ධර්මයෙන් අනුශාසනා කළ දේද? තවද නුඹ වෙත පහල කළ දේද? තවද ඊසා, මූසා, ඉබ්‍රාහීම් යනාදී අයට අප අනුශාසනා කළ දේද? ඔහු නුඹලා වෙතද නියම කොට ඇත. ඒ නුඹලා දීන් එනම් ඉස්ලාමීය ජීවන මාර්ගය තහවුරු කරව. ඒ තුල නුඹලා බේද බින්න නොවව යන්නයි. නුඹ ඔවුන්ට ඇරයුම් කරන දෑ ආදේශ තබන්නන්ට මහා බරකි. අල්ලාහ් තමාට අබිමත අය ඔහු වෙත තෝරා ගනි. තවද පසු තැවිල්ලෙන් හැරෙන අයට ඔහු වෙතට යහමඟ පෙන්වයි. ඔවුන්ට දැනුම ලැබුණු පසු ඔවුන් එකිනෙකාට ඉහලින් සිටීමට මිස ඔවුහු බේද බින්න නොවූහ. නියමිත කාලයකට ඔවුන්ගේ දඩුවම් කල් දැමීමට නුඹගේ පරමාධිපතිගෙන් තීන්දුවක් මීට පෙර නොවී නම් ඔවුන් අතර විනිශ්චයක් කරනු ලැබ ඇත. සැබවින්ම ඔවුන්ගෙන් පසුව ධර්ම ග්‍රන්ථය උරුම කරනු ලැබූ අය ඒ ගැන අර්බුදකාරී සැකයෙහිය. فلذلك فادع واستقم كما أمرت ولا تتبع أهواءهم وقل آمنت بما أنزل الله من كتاب وأمرت لأعدل بينكم الله ربنا وربكم لنا أعمالنا ولكم أعمالكم لا حجة بيننا وبينكم الله يجمع بيننا وإليه المصير نبي محمد එනිසාම මෙම දීන් වෙත ජනයාට ඇරයුම් කරව. නුඹට අනකර ඇති දෑ පරිදි එහි ස්ථාවරව සිටියු. ඔවුන්ගේ සිතුවිලි අනුගමනය නොකරව. ධර්ම ග්‍රන්ථයෙන් අල්ලා පහල කළ දෑ ගැන විශ්වාස කරමි. තවද නුඹලා අතර යුක්තිය ඉටු කිරීමට මම අනකරනු ලැබුවෙමි. අල්ලා අපගේ පරමාධිපතිය. එසේම නුඹලාගේද පරමාධිපති වේ. අපගේ ක්‍රියාවන් අපටය. නුඹලාගේ ක්‍රියාවන් නුඹලාටය. අප අතරද නුඹලා අතරද ආරවුලක් නැත. අල්ලා අප සියලු දෙනාම එක් දිනක එක් රැස් කරනු ඇත. තවද සියලු දෙනාගේම ආපසු යෑම ඔහු වෙතටම යයි නබි මුහම්මද් පවසා. والذين يحاجون في الله من بعد ما استجيب له حجتهم داحضة عند ربهم وعليهم غضب ولهم عذاب شديد الله الذي أنزل الكتاب بالحق والميزان وما يدريك لعل الساعة قريب يستعجل بها الذين لا يؤمنون بها والذين آمنوا مشفقون منها ويعلمون أنها الحق ألا إن الذين يمارون في الساعة لفي ضلال بعيد الله لطيف بعباده يرزق من يشاء وهو القوي العزيز ඔහුගේ එනම් අල්ලාහ්ගේ කැඳවුම පිළිගනු ලැබුවායින් පසු අල්ලාහ් ගැන තර්ක කරන අයගේ තර්කය ඔහුගේ පරමාධිපතිගේ සන්නිධානයේහි අර්ථ ශූන්‍යය. ඔවුන්ට උදහසය, තවද ඔවුන්ට දැඩි දඩුවමය. සත්‍ය සමග ධර්ම ග්‍රන්ථයේද මීසාන් නම් තුලාවද පහල කළේ අල්ලාහ්ය. නබිතුමනි, විශ්වයේ හෝරාව සමීප විය හැකියයි නුඹව දැනුවත් කළේ කුමක්ද? ඒ ගැන විශ්වාස නොකරන අය ඒ ඉක්මන් කරන ලෙස ඉල්ලති. නමුත් විශ්වාස කරන අය එයට බිය වෙති. තවද එය සැබවින්ම එළඹෙන බව දනිති. පරම හෝරාව ගැන තර්ක කරන අය සැබවින්ම ඈතින් වූ නොමගෙහිය. අල්ලාහ් තම ගැත්තන්ට ඉතාමත් කාරුණිකය. ඔහුට අබිමත අයට භෝජනය ලබා දෙයි. ඔහු සර්වබල සම්පන්නය, සර්වබලධාරීය. من كان يريد حرث الآخرة نزد له في حرثه ومن كان يريد حرث الدنيا نؤته منها وما له في الآخرة من نصيب أم لهم شركاء شرعوا لهم من الدين ما لم يأذن به الله ولولا كلمة الفصل لقضي بينهم وإن الظالمين لهم عذاب أليم ترى الظالمين مشفقين مما كسبوا وهو واقع بهم والذين آمنوا وعملوا الصالحات في روضات الجنات لهم ما يشاءون عند ربهم ذلك هو الفضل الكبير යමෙකු පරලොව පළදාව අපේක්ෂා කරන්නේද අපි ඔහුට ඔහුගේ පළදාව වැඩි කරන්නෙමු. තවද යමෙකු මෙලොව පළදාව අපේක්ෂා කරන්නේද අපි ඔහුට එයින් දෙන්නෙමු. නමුත් ඔහුට පරලොවදී කොටසක් නැත. දීන්හි එනම් ඉස්ලාමීය ජීවන මාර්ගයේහි අල්ලාහ් අනුමත නොකළ දෑ පනවන ආදේශකයින් ඔවුනට සිටීද? අල්ලාහ්ගේ පැහැදිලි වචනය නොවිනම් ඔවුන් අතර දෙන දඩුවම තීරණය කරනු ලැබ ඇත. වැරදි කරන්නවුනට සැබවින්ම ඔවුන්ට වේදනීය දඩුවම ඇත. වැරදි කළ අය ඔවුන් කළ දෑවල ප්‍රතිවිපාක ගැන බියවනු නුඹ දකින්නෙහිය. එය නිශ්චිතවම ඔවුන්ට සිදුවේයි. විශ්වාස කොට යහකම් කළ අය ස්වර්ගයේ උයන්වලය. ඔවුන්ට අභිමත දෑ ඔවුන්ගේ පරමාධිපති වෙතින් ඔවුන්ට තිබේ. මෙය මහා වරප්‍රසාදයකි. ذلك الذي يبشر الله عباده الذين آمنوا وعملوا الصالحات قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ومن يقترف حسنة نزد له فيها حسنا إن الله غفور شكور أم يقولون افترى على الله كذبا فإن يشأ الله يختم على قلبك ويمحو الله الباطل ويحق الحق بكلماته إنه عليم بذات الصدور وهو الذي يقبل التوبة عن عباده ويعفو عن السيئات ويعلم ما تفعلون ويستجيب الذين آمنوا وعملوا الصالحات ويزيدهم من فضله والكافرون لهم عذاب شديد විශ්වාස කර යහකම් කරන තම ගැත්තන්ට අල්ලාහ් සුභාරංචි දෙන්නේ මෙසේය. ඥාතීන්ට ආදරය දැක්වීම මිස මම නුඹලාගෙන් කිසිම කුලියක් නොඉල්ලමි. යමෙකු යහපතක් කරන්නේ නම් එහි අපි ඔහුට යහපත වැඩි කරන්නෙමු. සැබවින්ම අල්ලාහ් සර්වක්ෂමාශීලිය අති කෘතඥයයි නබි මුහම්මද් පවසව. මොහු අල්ලා සම්බන්ධයෙන් බොරුවක් ගොතා තිබේයැයි ඔවුහු කියන්නේෙහිද? නබි මුහම්මද් අල්ලා අභිමත වන්නේ නම් ඔහු නුඹගේ සිතට මුද්‍රා තබයි. අල්ලා බොරුව මකාදමා තම වදන්වලින් සත්‍යය සැබෑ බව ඔප්පු කරයි. සිත්වල සැඟවී තිබෙන දෑ සැබවින්ම ඔහු මැනවින් දනි. තම ගැත්තන්ගේ පසුතැවිලි පිළිගෙන පෞක්ෂමා කරන්නේ ඔහුමය. තවද නුඹලා කරන දෑද ඔහු දනි. ඔහු විශ්වාස කර යහකම් කරන අයගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙන්නේය. තවද ඔහු තම වරප්‍රසාද ඔවුන්ට වැඩි කරන්නේය. ප්‍රතික්ෂේප කරන්නන්ට සැබවින්ම දැඩි දඩුවම ඇත. ولو بسط الله الرزق لعباده لبغوا في الأرض ولكن ينزل بقدر ما يشاء إنه بعباده خبير بصير وهو الذي ينزل الغيث من بعد ما قنطوا وينشر رحمته وهو الولي الحميد ومن آياته خلق السماوات والأرض وما بث فيهما من دابة وهو على جمعهم إذا يشاء قدير අල්ලා ඔහුගේ ගැත්තන්ට භෝග සම්පත් විස්තීර්ණ කරන්නේ නම් ඔවුහු මහ පොළොවෙහි කැරලි ගසන්නෝය. නමුත් ඔහුට අභිමත දෑ අදාළ ප්‍රමාණයෙන් ඔහු පහළ කරන්නේය. සැබවින්ම ඔහු තම ගැත්තන් පිළිබඳව සියුම් ඥානීය සියල්ල දකින්නාය. ඔවුන්ගේ අපේක්ෂා සුන් වූ පසු වර්ෂාව පහළ කරන්නේ ඔහුය. එසේම ඔහු තම දයාව පතුරවන්නේය. සුදුසු ආරක්ෂක ප්‍රශංසාලාභී ඔහුය. අහස් සහ මහ පොළව මැවීමද ඒ දෙක තුල ව්‍යාප්තව ඇති ජීවීන්ද ඔහුගේ සංඥා අතර වේ. ඔහුට අභිමත නම් ඒවා එක් රැස් කිරීමට ඔහු බල සම්පන්නය. වමා අසාබකුම් මින් මුසීබතින් ෆබිමා කසබත් අයිදීකුම් වයෆූ අන් කසීර් وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ وَمِنْ آيَاتِهِ الْجَوَارِ فِي الْبَحْرِ كَالْأَعْلَامِ إِنْ يَشَأْ يُسْكِنِ الرِّيحَ فَيَظْلَلَّ رَوَاكِدَ عَلَى ظَهْرِهِ إن في ذلك لآيات لكل صبار شكور أو يوبقهن بما كسبوا ويعفو عن كثير ويعلم الذين يجادلون في آياتنا ما لهم من محيص නුඹලාට සිදුවන යම් විපතක් වේ නම් ඒ නුඹලාගේ අත්වලින් උපයාගත් දෑ වෙනුවෙනි. තවද ඔහු බොහෝ දේවලට සමාව දෙන්නේය. නුඹලාට මහ පොළොවේහිදී අල්ලාහ් පරාජයට පත් කළ නොහැකිය. තවද අල්ලාහ් නොවන අන් අයගෙන් ආරක්ෂකයෙකු හෝ උදව්කාරයෙකු නැත. තවද මුහුදෙහි පර්වතමෙන් යාත්‍රා කරන නැව් ඔහුගේ සංඥා අතර වෙති. ඔහුට අභිමත වන්නේ නම් සුළඟ නිසංසල කළ හැකිය. එවිට ඒවා ඒ මුහුද මත චලනය නොවන තත්වයට පත්වනු ඇත. විඳ දරාගත් සියලු ඉවසිලිවන්ත ගුණගරුකයින්ට සැබවින්ම මේ තුල සංඥා ඇත. නැතහොත් ඔවුන් උපයාගත් දෑ මගින් ඒවා විනාශයට පත් කරනු ඇත. තවද ඔහු එහි යාත්‍රා කරන්නවුන්ගේ බොහෝ දේවලට සමාව දෙන්නේය. තවද අපගේ වදන් ගැන තර්ක කරන අය ඔහු දන්නේය. ඔවුනට ඔහු හැර වෙනත් පිහිටක් නැත. فَمَا أُوتِيتُم مِّن شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَمَا عِندَ اللَّهِ خَيْرٌ وَأَبْقَى لِلَّذِينَ آمَنُوا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ وَالَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ وَإِذَا مَا غَضِبُوا هُمْ يَغْفِرُونَ وَالَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَمْرُهُمْ شُورَى بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ والذين إذا أصابهم البغي هم ينتصرون وجزاء سيئة سيئة مثلها فمن عفا وأصلح فأجره على الله إنه لا يحب الظالمين නුඹලාට දෙනු ලැබූ කවර දෙයක් වුවද ඒවා මෙලව ජීවිතයේ රස විඳීම සඳහාය. විශ්වාස කරමින් තම පරමාධිපති වූ අල්ලාහ් වෙත බලාපොරොත්තු තබන අයට අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඇති දෑ ඉතා හොඳය. කල්පවතින්නේය. තවද ඔවුහු බරපතල පව්වලින්ද අවිනීත කම්වලින්ද වැළකී සිටින්නා වූද ඔවුන් කෝපයට පත්වන කල්හි ක්ෂමා කරන්නා වූද වේ. තවද ඔවුහු තම පරමාධිපතිට ඔහුගේ අන පිළිගෙන කීකරුවන්නා වූද සලාත් ස්ථාපිත කරන්නා වූද ඔවුන්ගේ කටයුතු ඔවුන් අතර අන්‍යෝන්‍ය සාකච්ඡා සහිතව පවත්වාගෙන යන්නා වූද අපි ඔවුන්ට සපයා ඇති දැයින් වියහියදම් කරන්නා වූද වේ. තවද ඔවුහු කවරෙකුනම් ඔවුන්ට පීඩාවක් වූ විට එයින් ආරක්ෂා වීමට උදව්පතන්නෝය. අකුසලයට පළ විපාකය ඊට සමාන අකුසලයයි. කවරෙකු වරද සමාකොට ප්‍රශ්නය සමතය කරන්නේද? ඔහුගේ තිළිණය අල්ලාහ් වෙතය. සැබවින්ම ඔහු අසාධාරණය කරන්නන් ප්‍රිය නොකරන්නේය. ولمن انتصر بعد ظلمه فأولئك ما عليهم من سبيل إنما السبيل على الذين يظلمون الناس ويبغون في الأرض بغير الحق أولئك لهم عذاب أليم وَلَمَنْ صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ الْأُمُورِ තමාට අපරාධයක් සිදු වූ පසු එයට උපකාර පතන්නේද? එවැනි අයට විරුද්ධව කිසිඳු මාර්ගයක් ගත නොහැකිය. සැබවින්ම විනය ක්‍රියාමාර්ගයක් ගත හැක්කේ මිනිසුන්ට අසාධාරණකම් කරන යුක්තියෙන් තොරව මහා පොළොවේහි අපරාධවල යෙදෙන අයට විරුද්ධවය. ඔවුන්ට වේදනා සහගත දඩුවම ඇත. යමෙකු ඉවසා ක්ෂමා කරන්නේ නම් සැබවින්ම එය අදිෂ්ඨාන සහගත කරුණුවලින්ය. وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِن وَلِيٍّ مِّن بَعْدِهِ وَتَرَى الظَّالِمِينَ لَمَّا رَأَوُا الْعَذَابَ يَقُولُونَ هَلْ إِلَى مَرَدٍّ مِّن سَبِيلٍ وَتَرَاهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَاشِعِينَ مِنَ الذُّلِّ يَنظُرُونَ مِن طَرْفٍ خَفِيٍّ وَقَالَ الَّذِينَ آمَنُوا إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ أَلَا إِنَّ الظَّالِمِينَ فِي عَذَابٍ مُقِيمٍ وَمَا كَانَ لَهُم مِّنْ أَوْلِيَاءَ يَنصُرُونَهُم مِّن دُونِ اللَّهِ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِن سَبِيلٍ الله යමෙක් නොමග යවන්නේද? ඉන්පසුව ඔහුට ඔහුගෙන් පසුව කිසිඳු ආරක්ෂකයෙකු නැත. අසාධාරණ කළවුන් වේදනාව දකින විට ආපසු යෑමට මගක් නැති දැයි කියනු නබි මුහම්මද් නුඹ දකින්නේය. එය එනම් දඩුවම ඔවුන් වෙත ඉදිරිපත් කරනු ලැබෙන විට ඔවුන් අවමානයෙන් බියටපත් වූවන් මෙන් සිටිනු නබිතුමනි නුඹ දකිනවා ඇත. ඔවුහු එදෙස ඇස්කොන් වලින් හොරට බලති. සැබවින්ම අලාභයටපත් වූවන් වන්නේ මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ තමන්ටද තම දරු පවුලටද අලාභය සිදු කරගත් අයම වෙතියයි විශ්වාස කරන අයලුවන් පවසති. දැනගනු, නියත වශයෙන්ම අපරාධකරුවන් සදා දඩුවමිහිය. අල්ලාහ් හැර ඔවුන්ට උදව් කරන ආරක්ෂකයින් ඔවුන්ට නැත. අල්ලාහ් කවරෙකු අයහමග යවන්නේද? එවිට ඔහුට ගැලවීමේ මාර්ගයක් නොමෙත. استجيبوا لربكم من قبل أن يأتي يوم لا مرد له من الله ما لكم من ملجأ يومئذ وما لكم من نكير فَإِنْ أَعْرَضُوا فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا إِنْ عَلَيْكَ إِلَّا الْبَلَاغُ وَإِنَّا إِذَا أَذَقْنَا الْإِنسَانَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ الْإِنسَانَ كَفُورٌ එය වැළැක්වීමට නොහැකි දිනයක් අල්ලාහ් වෙතින් නුඹලාට එළඹීමට පෙර නුඹලාගේ පරමාධිපතිගේ නියෝගය පිළිපදිව්. එදින නුඹලාට කිසිම අභය භූමියක් නැත. තවද නුඹලාගේ තත්වය වෙනස් කළ හැකි කෙනෙකුද නැත. නබි මුහම්මද් ඔවුන් පිටුපාන්නේ නම් ඔවුන් පිළිබඳ ආරක්ෂකයෙකු ලෙස අප නුඹ නොඑව්වෙමු. නුඹගේ වගකීම දහම් පණිවිඩය ප්‍රචාරය කිරීමයි. මිනිසා කෙබඳු දයත් ඔහුට අපගේ දයාවේ රස විඳීමට සැලැස් වූ විට ඔහු එයින් කුල්මත් වෙයි. ඔවුන්ගේ දෑත් කළ දෑ නිසා ඔවුනට විපතක් වී නම් සැබවින්ම මිනිසා අකෘතඥය. لله ملك السماوات والأرض يخلق ما يشاء يهب لمن يشاء إناثا ويهب لمن يشاء الذكور أو يزوجهم ذكرانا وإناثا ويجعل من يشاء عقيما إنه عليم قدير وما كان لبشر أن يكلمه الله إلا وحيا أو من وراء حجاب أو يرسل رسولا فيوحي بإذنه ما يشاء إنه علي حكيم. අහස්වල සහ මහ පොළවේ රාජ්‍ය බලය අල්ලාහ්ට ඔහුට අභිමත දෑ ඔහුමවයි. ඔහුට අභිමත අයට ඔහු දූවරුන් ලබා දෙයි. ඔහුට අභිමත අයට පුතුන් ලබා දෙයි. නැතහොත් ඔවුනට පුතුන් සහ දූවරුන් යන දෙවර්ගයම ලබා දෙයි. තවද ඔහුට අභිමත අය වද බවට පත් කරයි. සැබවින්ම ඔහු සර්වඥානීය සර්ව බලධාරීය. තවද වහී නම් දේව පණිවිඩ මගින් හෝ නෙත්තිරයට පිටුපසින් සිට හෝ ඔහුගේ අනුමැතියෙන් ඔහු අභිමත දෑ ප්‍රකාශ කරන දූතයෙකු එවීමෙන් මිස හෝ මිනිසෙකුට අල්ලාහ් අමතන්නේ නැත. සැබවින්ම ඔහු අති උත්කෘෂ්ඨය සර්ව ප්‍රඥාවන්තය. وكذلك أوحينا إليك روحا من أمرنا ما كنت تدري ما الكتاب ولا الإيمان ولكن جعلناه نورا نهدي به من نشاء من عبادنا وَإِنَّكَ لَتَهْدِي إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ صِرَاطِ اللَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ أَلَا إِلَى اللَّهِ تَصِيرُ الْأُمُورُ. نبي محمد إليسي أبغي أنين نوبويت آتمياك هيلدراو كلمو. ධර්ම ග්‍රන්ථය කුමක් දැයි හෝ විශ්වාසය කුමක් දැයි හෝ නුඹ දැන නොසිටියේය. නමුත් අපි අපගේ ගැත්තන් අතුරින් අපට අභිමත කෙනෙකුට එමගින් යහමඟ පෙන්වන ආලෝකයක් බවට පත් කළෙමු. සැබවින්ම නුඹ ඍජු මාර්ගය කරා මඟ පෙන්වන්නේය. අහස්වල සහ මහ පොළවේ දැ ඔහු සතු වූ අල්ලාහ්ගේ මාර්ගය වෙතය දැනගනියු. අවසානයේ සියලු දෑ නැඹුරු වන්නේ අල්ලාහ් වෙතටමය.